මරණය සිදුවෙන වෙලාව වළක්වන්නට බැහැ. මරණයෙන් නිදහස් වීමක් ලෝකෙන් නැහැ කියන තුන් වාස්තරා දාලා. දිනක් සරුවක්යන් වරන්සේ විදිනුරු පෞදෙහි වැඩෙන අවස්ථාවක උපසාරණක තියෙන බ්‍රාහ්මණ තනිවරේ තමගේ පුතුන්වන් සමඟ දිව්‍ය කූට කාරුවකේට නැගලා සිටිය. භාග්‍යවතුන් වහන්සේ ගහක් මුල සමවත් වෙමින් දැකලා උපසාරණක බ්‍රාහ්මණතුමා වහන්සේ වෙත දුන්නු සාමුද කතා කළා. භාග්‍යවතුන් වහන්සේ අසවදාගන්නේ මහා දලාලේ මේ කඳුමුදුරට තනමේ කවර අර්ථයක් විසදි කියේ. මේ උපසාරණක බ්‍රාහ්මණතුමා බලවුද්දෙනේ ස්වාමී මම කුඩා කාලකට රෝහලේ මේ පරිහරණය කරන දිනස් දිනස් දෙකේ විශේෂයෙන් කාලයක අනු පරිහරණය කරන දියක් මා පාවිච්චි කරගන්නේ මම රෝහලේ දේ පාවිච්චි කරන කෙනෙක්. එනිසා අවදානමගේ මරණය පස්සේ මගේ මෘත දේහය ආරාධන කරන්නේ රෝහලේම ලක්ෂයගෙන මම ආවා. ආත්මයෙන් වහන්සේ අසාරාදාල මහරජතුමනි උපකාරයක නාමයන් සහස්රාණි චතුද්දස අස්මින් පදේසේ ගද්දානි නැති ලෝකේ අලාමක යම් නිසලන්ත ධම්මෝච අහිංසා සංයමෝ ධම්මෝ හේතදරියා සේවන්ති ඒකං ලෝකේ අලාමක උදාකාල ධර්මදේශනා කළා. ප්‍රාර්ථනයේ උපකාරයේදී මේ මහා භද්‍රතාවයේදී උපකාරයක නාමයන් ප්‍රාර්ථන වාසයේ නිපද උදේම ආයෙත් නික්ෂේප කළාරේ මේ ස්ථානේ 14 දාස්වාරයක්. අනිකෝ සත්‍යයෙන්ම කවර කතාද? උපකාරයක නොවු නිවන් ආස්වාදයෙන් කවර කතාද? උපකාරයක නොවු බ්‍රාහ්මණයෙකු ඔබ මෙතන උදේ කාලයේ නික්ෂේප කළාර මෙතන 14 දාස්වාරයක්. ඒ ආකාරමනේ මේ ලෝකයේ මේ තුනේ මුත්තේ ආයෙත් නික්ෂේප නොකර තලක් ඇත්තෙම නැහැ. තරාපුනේ ජහස්සරන්නේ අසංකේය වාර මේ පොළොවේ සෑමකින් අවලකම මුර්ථ කාරේ විචේත කළේ මුර්ථ කාරේ පතිතරවා කියනවා ආධාන කළ දෙන භූමදාන කරති මේ කාලෝකයේ සතනක මරණයටපත් නොලකලාපුනේ නම ආර්යයන් වහන්සේ රවසේවනේ කරන මරණයක් නැති කල එනම් යම් සත්‍යන්ත ධර්මවත භාවනා පන්තිවාර තුනකදී මරණානුස්සති භාවනාව සම්බන්ධ විස්තර කර්මස්ථානයක් දැන් අපි ප්‍රගුණ කරගෙන තියෙනවා. අද අපි මේ සීල භාවනා දිනෙහි පරමාර්ථය වන්නේ මේ ප්‍රගුණ කරගත්ත මරණානුස්සති භාවනාව වඩමින් මේ දාස පුරාම අර මානීය පිළිබඳ යථාභෝධයක් ලබාගෙන එළියගෙන ප්‍රතිපත්ති ධර්මයන් සතුලත්‍රයට පූජා සත්කාර පවත්වලා අමරණීය ඍතුආන ධාතු සමුපකරණය. එනිසා මේ ලෝක ධාතුෙහි මේ පිළිගන්ව ගන්නිය ඥානවන්ත කෙනෙක් අවුරුදු දෙකක් ලැබුණා නම් ඒකෙන් මෙසිත් ප්‍රයෝජන ගන්නවා ඒක උපකාරවලා ඒක වර්තනා ආගමක විකෘතියෙන් සම්බන්ධ කරලා ඒ නියම අගේ ප්‍රයෝජනයට ගන්න. ඒ වගේ ලෝක ධාතුෙහි පහළවෙන ශාස්ත්‍රීයරුන් අතුරේ සරෝපී සම්මාසම් බුදුරජාණන් වහන්සේ පරම භාවනා කර්මස්ථාන ගෝත්‍රාද දේශනා කළ වෙන ශාස්ත්‍රවරයෙක් නෑ. නාමයේ ලෝකධාතුවේ සෑම සත්‍යයක ජලතන අයුරේ භාවනා කර්මස්ථාන දේශනා කළා තියෙනවා. ඒ සියලු භාවනා සම්සිද්ධනය කළ සමුත් භාවනා අපලියක් දක්වලා තියෙනවා. ඒ සමුත් භාවනා අපලියෙන් යම් මනුෂ්‍යකයේ තවත් භාවනා කර්මස්ථානයේදී මරණානුස්සති කර්මස්ථාන මරණානුස්සති කර්මස්ථාන භාවනා උපචාර කර්මස්ථාන උපචාර භාවනා අර්පණ භාවනා කියලා දෙකක් වෙනවා මේ කර්මස්ථාන හතලිය. සීල ධ්‍යාන තියෙන අර්පණ කර්මස්ථාන දහයක් තියෙනවා උපචාර කර්මස්ථාන බුද්ධානුස්සති ආදී කතන්නේ යහ අනුස්සති වලින් ආනාපානසතියයි ආනාපානසතියයි හරි ඉතිරි අට එවැනි ආහාරයේ ප්‍රතිකෝල සංඥා ප්‍රතිජාතවස්ථාවකින් දෙක මෙන්න මේ පහට කියනවා උපචාර කර්මස්ථා උපචාර භාව. මේ උපචාර කියන්නේ ධ්‍යානෙට සමීපයි. ධ්‍යාන නොවේ ධ්‍යානෙට සමීපයි. ප්‍රථම ධ්‍යානෙට සමීප කර්මස්ථානයක් බැවින් උපචාර කර්මස්ථා. ඒක උපචාර කර්මස්ථානයක් වන්නේ මරණානුස්සතිය පරමාර්ථ ධර්මය අරමුණු කරගෙන ඥාන භාවිත පරිණන්නේ සම්මුති භාවනා සමතාලිය සම්මුති භාවනා අරමුණකි. මරණානුස්සතියෙන් පරමාර්ථ භාවනා මොනවාද මේ පරමාර්ථය? ජීවිතයේ ඉන්ද්‍රියයි සිඳිය දැන් මරණය කියන එක ප්‍රදේශ රාජ්‍යයක් මේ තිස්සර අපි සාකච්ඡා කරලා තියෙනවා. ආයුක්ෂේ මරණය, පුණ්‍යක්ෂේ මරණය, උද්‍යාක්ෂේ මරණය, උපක්ෂේක මරණය කියලා. එතන සම්මුති මරණය, සරස මරණය, සමුති මරණය, සමුච්ඡේද මරණය, ඒ විදිහේ තවත් ප්‍රභේද තියෙනවා. ඉතින් සම්මුති මරණය කියන්නේ සිත් නැති වස්තුවන්ගේ විනාශය. වේදනා මරණ, කෝපය මරණ, කුසියක මරණ, මනෝභාව මරණ මේ වගේ වතර පාවිච්චි කරන මරණ සම්බන්ධව. මේ විකල්ප යටි වස්තුන් දෙකයි. ඒක වෙන සම්මුති මරණය කියන්නේ. සරිත මරණය කියන්නේ අපේ ශරීරය, අපේ නාම රූප, සංයත් සංයත් පාස සිඳි සිඳි බිඳි බිඳි යන කොසෙන්ක මරණය. එබැවින් උපක්ෂේලක මරණය සමුච්ඡේද මරණය කියන්නේ රහතන් වහන්සේලාගේ සිල්සුන් නැති රහතන් වහන්සේ අරහත් මාර්ගඥානෙ ලැබෙනකොටම සීල තේසුම් කරනවා. තේසුම් වීම නිසා ඒ කාලේ ගහට කිසිදු මරණයක් උන්වහන්සේ නැති. මේක කියන සමුච්ඡේද මරණය. සරස මරණය කියන්නේ දැන් අපි මේ පාවිච්චි කරන ලබන භාවනා සමාධිගත මරණය. සරස මරණය නම් සුභාය මරණය. සුභාය මරණය කියනකොට ඒක තවත් ප්‍රතිපදින කරනවා ජීවිතේ ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතේන්ද්‍රිය දෙකක් තිබෙන අපේ సంతානවල නාම ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ ඡායසක ධර්මයක්. සර්වචිත්ත සාධාන ඡායසක හතෙන් එකක් තමයි නාම ජීවිතේන්ද්‍රිය. පස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාව. මේ සර්වචිත්ත සාධාන හත. මේ හයවැන්නේ ජීවිතේන්ද්‍රිය. එනම් නාම ධර්මය අනුපාලනය කරන ඡායසික ධර්ම. නාම ධර්මයන්ගේ පාලකයා තමයි ජීවිතේන්ද්‍රිය ඡායසික. මේ නාම ජීවිතේන්ද්‍රිය පරම්පරාව ආසංගන්නේ රහත් වෙලා පුණුවන් කාල විට කිපිච්චියක් බලසන්නේ. ඒ කියන්නේ නාම ජීවිතේන්ද්‍රිය පරම්පරාව ධන සංකාරයේ විද්‍යාව බලවතදී පවතින. නමුත් රූප ජීවිතේන්ද්‍රිය ඒක භවයෙන් බාහිර වෙනස් වෙනවා. රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ කර්මජ රූපය. අපේ ශරීරයේ තියෙන කර්මජ රූප විස්ස. කර්මජ රූප එකලා කර්මජ රූපේ දෙක නමයන් කියනවා කර්මජ රූප නමයන් කියනවා ඒ කාර්ක කර්මද. අනේ කාර්ක කර්මජ රූප එකලා. එයින් කාය ජාතක, භාව ජාතක, වස්තු ජාතක, චක්කු ජාතක, සෝත ජාතක, භාව ජාතක, ජීව ජාතක. ජීවි කේන්ද්‍ර මොනක කියලා. මේ කියන කර්මජ කලාප නමයි. කර්මජ කලාප නමයි. විශේෂ කලාපයක් තමයි තියෙනවා ජීවිතේන්ද්‍ර රූපේ. දැන් චිත්තයේ විරුද්ධ ආහාරජ කලාප නැහැ ජීවිතේන්ද්‍ර. ජීවිතේන්ද්‍ර අපයන්නේ කර්මජ කලාප නමය තුල තමයි. මේ කර්මජ කලාප තුල පවතින මේ ජීවිතේන්ද්‍ර රූපය ඒ රූප කලාප ආරක්ෂා කරනවා. එකට කියන අනුපාලනය කියන. සම්පූර්ණක නිරුම් මාලේ යටි මල් වර්ගය ඔකුනේ කියන තරම් ප්‍රාණවත් කියන. ඔකුනේ වෙලගත් වතුනේ වෙලගත් කියනෙහි ඒ මල් මාලානික බාපපත් වෙන පටන් ගන්නවා තමයි නෑ. ඒ වගේ මේ රූප ජීවිතේන්ද්‍රය කියන කිරු පමණයි අපේ මේ ශරීරයේ චතු සමුත්ථානික රූප පරම්පරාව නොසුදී මනමනමි මනමයට පැත්තෙන් පවතී යම් විටක ඒ රූප ජීවිතේන්ද්‍රය කියන රූප විශේෂයේ අපේ ශරීරයේ වියතුනාල නැත්නම් සල් විලාසයට පත්තුනාල ඊට පස්සේ සීලම රූප කලාපෙන් නැල ඒ ගැන විලාසයට පත්තුන අර කොපණය වල යත් නිරුම් මානේ මවා පාලි මෙන්න මේ විදිහේ අතිසංවිධාත්ත චිත්තස්කලයේ පටන් චිත්ත චිත්තස්කලයේ දක්වාම නොසිදී පවත්නා වූ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව තමයි අපි ජීවිතයේ යෙදුණා. ජීවිතයේ කියන්නේ මේ රූප ජීවිතේන්ද්‍රයක නම. සෝතාවදී ඵල අග්නියක්ම මතක්කත් ආසියක් ජීවත් වුණා කියලා කියන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව නොසිදී පවත්නායි. සංකති පරම්පරාවයෙන් ධම්මයේ කුරුක්කලක් වශයෙන් රූප ජීවිතයේ පරම්පරාව රූප කලාපයක් පාසා නොසිදී පවතුනා. ඒකත් ජීවත් වීම. ඒකේ ජීවත් වන මේ ජීවිතේන්ද්‍රයක සිඳීම හේතු රාශියක් තියෙනවා. ඒකේ භවයකයි ඉතින් පරමාංශ ජීවනන. ඉතින්ද ආයුෂයෙන් මරණය සිද්ධ වෙනවාමයි. අපේ සරුවක් නියම සර්වඥයන් වහන්සේ පහළ වෙන කාලේ පරමාශාම් 200යි. ධර්මතාවක් වශයෙන් සීයෙන් අහං අතර ගුණයක් සර්වඥයන් වහන්සේ දරීවා. එනිසා පරමාශ ජීවීම පිළිවන්තය. නමුත් උන්වහන්සේ ප්‍රතිසංවිධාත්ත කුසල කර්ම විපාකයෙන් අවුරුදු අසංඛ්‍යයක් ජීවත්වන ශක්තිය තිබුණා. සත්‍ය තුනේදී නම් ඒ භවයේ තව පරමාර්ථයන් ජීවෙන් පිළිගන්නවා. අන්න පරමාර්ථයේ ආර්ථයේ මරණය. පරමාර්ථයේ මරණය කියන්නේ යක්ඥම් පුණ්‍යයේ මරණය. මනුෂ්‍යයන්ගේ පරමාර්ථයේ කියෙද්දි තමන් ප්‍රතිසංවිධාත්ත කර්ම විපාකයේ සත්‍ය වෙනවා. ඒ වෙනම අතරේ ජීවිතයේ සත්‍යය. මේ පුණ්‍යයේ මරණය සර්ව සාධාරණයෙන් කියනවා මේකට කියන්න පුළුවන් කර්මක්ෂය මරණය කියලා. සුදුසු ජීවිතයේ කියන. උපහක්ෂය මරණය කියන්නේ ජන්ම පහලට පහන්තය පහන් වැඩි තව සංගීතය පහන කියන්නා කුණ සිදුවෙන මරණය. ඊළඟට හතරවෙනිය කියන්නේ තියන්නේ උපක්ෂයක මරණය. මේක තමයි අකාල මරණය. ජීවන්තයේ පරමාර්ථයක් තියෙනවා. ජීවන්තයේ පුණ්‍ය සත්‍යයක්, කර්ම සත්‍යයක් තියෙනවා. මේ දෙකම තිබෙද්දී දැන් පහන්, ජයග්‍රහම පහනේ දෙයක් නැතිවෙච්ච තිබෙද්දී පහනතියම් කලේ නුසුලකෝ එතුමිනේ. ඒ වගේ ආශ්‍රයයක් තිබුත් දේශීය මරණය අකාල මරණය ඒක නිහච්චයක මරණය ඒ නිහච්චයක මරණය සිද්ධ වෙන්නේ වර්තමානයේ බලපතන කර්මයේදී වූ අතීත ධම සංසාරයේ සිදු කරගත් කර්මෝපච්ඡේදක කර්මයක බලයෙන් හෝ සිද්ධ වෙනවා දැන් කලාවුරද දූෂී මාර මන්ද මානවක මන්ද යක්ෂ චින්ත මාන විතාව සුක්‍රබුද්ධ රජුරු බලවාදී අයට ආශ්‍රයයක් දෙකක් දෙද්දී සිදු කරගත් බලවත් කර්ම බලයෙන් ජීවිතක්ෂේපපත් වීම සිද්ධ වෙනවා මේ අතීත කර්ම බලයෙන් සිදු වෙනවා වර්තමාන කර්ම බලයෙන් සිදු වෙනවා මේක කියන්නේ කර්මෝපච්ඡේදක කර්ම ඒ සිදුවෙන මාර්ගෙ උපච්ඡේදක මාර්ගය ඒකෝට මෙන්න මේ කාරණය අරමාර්ථ ධර්මය සම්මුතියක් නෙවෙයි ජීවිතයේදී කියන්නේ පරමාර්ථ වශයෙන් පරමාර්ථ රූපය ඉනි ඉන්දියාව කියන්නේ පරමාර්ථ වශයෙන් මනුෂ්‍ය ලක්ෂණය ඒක සම්මුතියක් නෙවෙයි ඒක පරමාර්ථ ධර්මය අරමුණු කරගෙන භාවනා වදීනදී ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන බල නෙවෙයි උපචාර සමාධි නදන උපචාර සමාධිය විදර්ශනාවට හරියට පුළුවන් ඒක ආරණාංශති කර්මස්ථාන උපචාර සමාධි කර්මස්ථාන ඒකේ මේ වදන් තෝරන කරන්නේ මාත්‍ය සාධක කියන කාටු කලින් දැනගෙන තියෙනවා යම් කිසි කාර්යයක් නොදන්නු කියලා නොදන්නු කී කාර්යයක් නොදැනකොට වියක් ඇති ගැනීමක් කර්මයක් සම්පන්නයක් වෙනවා අයුත දැනගෙන කියනවා එන මොන දායකවද කවදාකවත් දෙයක් හට ගැනීම සම්පූර්ණයක් කරන්නේ නැහැ. කාය යමේ නිමිති මෙතන වලක් තියෙනවා මෙතන මුලක් තියෙනවා මෙතන මේ විදිහේ පරිදරයක් තියෙනවා කියලා කල්යතුව දැනගත්තා. තමස්සු දානම් වෙනවා. ඒකෙන් මොන කාම තමස්සු දානම් වෙනවා. සතුටක් නම් අතුලක දෙයියන් දසු දානම් වෙනවා. ඒ වගේම කාය ධනජයක් තියෙනවා නම් ඒක තමන් නිර්භාවයෙන් ඉන්නවා. බාහිර දෝෂ කලින් පාරේ නැහැ. දැන් මරණය ගැන තමන් භය නැහැ. මරණයේදී භය නැත්නම් කොහොමද කතා වෙන්නේ? ඒක නිසා විතරම නිර්භයව විසරදල ගත කරන්න පුළුවන් වෙනවා. මරණ සත්‍ය නැති. උතුමනක් නෙමෙයි. නිතරම පාප ධර්මව කරන්නේ කියලා. පාපවලින් වරදක් දැක්කම ඒ වරදට ආවාද විශ්වාසය කරලා ඒ පාප නිග්‍රහ කරලා මෛත්‍රී පාපයෙන් මෛත්‍රී වචනකාරව පවත්වන අනුන් පාපයෙන් ජලගන්නට මුදවගන්න සමර්ථ වෙනවා. උතුමනක් නෙමෙයි. මේ මරණ සත්‍ය වැඩෙන යෝගාවචරය දීපෝ පරිදිෝ පිරිසිදුසිය වන්තී කියලා. මරණයේ තියෙක කොයි වෙලාවද ඉස්සෝ පය දින තරම් දෙසුදු මරණය වෙන්න පුළුවන්. ඉහලක ගැන උද්දප්ප විසුණු තරම් දෙසුදු මරණය වෙන්න පුළුවන්. කියලා ගන්න බැරි කිසි දේකම සීලෙන් ශික්ෂාව ව්‍යාප්තලා යන්නේ නැහැ. කොහොම සමාදන් වූ සීලය ධාරණය බිඳුවක් වගේ. ආශිර්වාදයේ සොර කලාවකින් පිළිපු උන්සඳ රඳවක් වගේ. පරිපූර්ණව පරිශුද්ධව ආරක්ෂා කර ගන්න. ඒක නිසා සීලේ සම්පදාව ප්‍රදෙම පිළිසිදුව රක්ෂා ගැනීම භාවනා ජීවිතයේ වහාමුක සමාධිය. සමාධියේ උදයනා කිරීමෙන් තමන් බලාපොරොත්තු තමන්ගේ පාරමී ඵලය මාර්ගඵල නිර්වාණ ධාතුව නිවෙන්නේ නිසන් මරණානුසතිය වඩන. මරණානුසතිය වඩන පුද්ගලයා මෙතන නිවලා වූ විවරණයක් කෙනෙක් වෙනවා. අනන්ත බුදුපාදයේ බුදු මහරහතන් වහන්සේලා මේ මරණානුසතිය වඩති. ලෝක පිට අදාදක් තැනි බියකරු අරමුණක් මරණය. නමුත් මේ බියකරු අරමුණේ සිට සමාධි කරගන්න බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා ඒ සඳහා අවශ්‍ය වෙනවා සතියයි සංවේගයයි ඥානය. සතිය පුදුම පිළිබඳ ගන්නට ඕන. සංවේගය පුදුම පිළිබඳ ගන්නට ඕන. ඥානය පුදුම පිළිබඳ ගන්නට ඕන. සතිය අදනම් පියපුත්‍රයන්ගේ මරණයේදී ධර්මපුත්‍රයන්ගේ මරණය ගැන කනගාටුවෙන මෞතේ ස්වාද කනගාටුව ඇතුළු. ඒක භවගාවක බාධාවක්. ඒක නිසා සතියෙන් යුක්තව සංවේදී මෙතුන් භාවනා කළොත් අප්‍රිය බුද්ධියන්ගේ මරණය ගැන සතුටක් ඇති වෙනවා. ඒකත් භවනාවට බාධාවක්. ඒක නිසා පිට අදිට මගා සීල සත්‍යයන්ගේ මරණය ගැන සංවේද පූර්වාංගම වෙන්න ඕනේ. යාමේ කියන නම නැත්නම් තම තමයි මරණය ගැන බියක් ඇති වෙන්නේ. ඒක නිසා තමන්ගේ මරණය ගැන බිය නොවෙන්න අනිත් බුද්ධියන්ගේ මරණය ගැන සංවේද උපදින්ද ප්‍රියපුද්ගලයන්ගේ මරණය ගැන ශෝක නොවෙන්න සත්‍ය සංවේද ඥාන දෙක තුන පහල කරගත්තොත් ඒ නිසා මෙතරම් මධ්‍යස්ථ සිටින් අපාප්‍රිත සිටින් නොසමර සිටින් මරණානුසතිය වඩන්තෝ එතකොට මරණානුසතිය නැගීම අනිත්‍ය සංඥාව වැඩීම අනිත්‍ය සංඥාව වැඩෙන්න පටන් ගන්නකොට දුක්ඛ සංඥාවක් අනාත්ම සංඥාවක් අවබෝධ වෙනවා. මේ තුනේ හේතුඵලගත ධර්ම තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම. තුනෙන් එකක් ලැබුණා නම් අනිත්‍යකක් ලැබෙනවා. එනිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වතුන් දෙන්නේ මේ ලෝකයේ පිළිබඳව තියෙන බොහෝ සංයෝජන තුන වෙලා. මේ ලෝකේ පරිලෝකයේ ජනක වෙන සංයෝජන තුන වෙලා. තමන් බලාපොරොත්තු වෙන ඒ ලෝකෝත්තර නිවනට සම්බන්ධයි. ඒක දරුවන් හදන දෙමව්පියන් ශිෂ්‍යයන් හදන ගුරුවරු අනිත් බොහෝ දෙනාට වැඩ සැලසෙන කල්යාණ මිත්‍රයන් මේතරම මරණානුස්සතිය වර්ණ තියෙනවා. අනිත් අයට මඟ පෙන්වන්න එයාගේම අනිත් අයගේ කටයුතු ගැන අප්‍රමාද වෙන්න තමන්ගේ නිවන් ගැන අප්‍රමාද වෙන්න මේ මරණානුස්සතිය වර්ණ තියෙනවා. දැන් අපි මේ මරණ සති භාවනා කර්මස්ථානයේ වැඩෙන විට අපි අරමුණු කරගන්න ඕන කුමක්ද කියලත් අපි අහලා තියෙනවා ගන්නවා. කොහොමද අරමුණු කරන්නේ මරණයටපත් වූ අය? අපි දැකලා තියෙනවා ඇතැම් විට මරණයටපත් වෙන සැටි. මරණයටපත් වූ අයෙක් පසුව ජීවිතයන්පත් කළා කියන සැටි. ඒ ජීවිතයේ සිටි වේදනා වල ආධාර කරන සැටි. යත්නම් පොළවේ බුමුදාල කරන සැටි. අපි දැකලා තියෙනවා. එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ නෑ බොහෝ දෙනෙකුගේ අපිට ලැබෙනවා. මිනිස්යාගේ පමණක් නෑ දවය සුනතිය ආදී සුපාරංගයේද මුර්ථසේ දේහාතු දෙක ලැබෙනවා. ඒක නිසා දැකපුනේ මුර්ථ දේහ ඉදිරියේ තමයි ඉන්න හැටි විචාරණයයි මරණානුසතිය වලයි. ඒ යාය කිසිසේ ජීවෙන්න කාරණයක් නෑ. ඒ යාය ප්‍රතිගම්ම කාරණයක් නෑ. සියලුම බලන්නේ පරිහම් රෝම ගොඩක් වලයි. ආරෝහණයේදී යෝගාවචරයාට මුර්ථ දේහ ඉන්නේ පරිහම් රෝම ගොඩක් වලයි. ලක්ෂාද මුර්ථ දේහ කියන්නේ දේ නරුවන මොන සකල පිළිතුරු අරමුණ. යෙදෙන්නේ විසුද්ධියට විසුද්ධියේ පුංජය නෝ ඒ අරමුණි අපට තුන්වෙනේ කුසල විචාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාව පාල කර ගන්නවා. ඒ යෝගාවල පාල කරගෙන උපකාර සමාධි ලබන්නා උපකාර සමාධියෙන් විදර්ශනාවට හේත ඒ විදර්ශනාවේ මාර්ගඵල නිර්වාණය අවබෝධ කර ගන්නවා. කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාව පාල කර ගන්නවා. ඒ යෝගාවල පාල කරගෙන උපකාර සමාධි ලබන්නා උපකාර සමාධියෙන් විදර්ශනාවට හේත ඒ විදර්ශනාවේ මාර්ගඵල නිර්වාණය අවබෝධ කර ගන්නවා. අපේ ලංකාවේ එක්තරා ප්‍රදේශයක ස්වාමීන් වහන්සේ නමක් සාමජීව ජනසමූහයේ කැලෑව දෙකට ඇතුළු වන ජනක ජනපත්යන් කරගෙන සාමජීව ජනවහන්සේ කරන්නේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ පසුපස ඉන්දිය සාමජීව භික්ෂුන් වහන්සේ පිටත් කරේ අද උපසම්පන්න ස්වාමීන් වහන්සේ ඉන්න සාමජීව ජන පොදිකේ ඉන්නවා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.